ඔබ ජයග්‍රහණය කරන්න කටයුතු කරපු නිසා රනිල් වික්‍රමසිංහට කප්පමක් විදියට අගමැති ධුරය ලබා දුන්නා පාර්ලිමේන්තුවේ බලයක් නොමැතිව. මේ විදියට එතුමාගේ ජයග්‍රහණය සඳහා කැපවෙච්ච පිරිසියල්ලටම කප්පම් ලබා දෙන්න. එහෙමනම් ඒ කප්පමේ දෙවන අධිරේ විදියට එතුමා පැහැදිලිවම ක්‍රියාත්මක වෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ජාති මාමක බලවේග පරාජයට පත් කිරීම සඳහා ඍජුව සහ ව්‍යංගයෙන් කටයුතු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ දොන්ජුවන් ධර්මපාල කියලා හඳුන්වලා දුන්නු. ඒ වගේම කොටියෙක් විදියට හඳුන්වලා දුන්නු පාටිලී චම්පික රණවකලාද රනිල් වික්‍රමසිංහගේ අලියා ලකුණෙන් ඡන්දය ඉල්ලනකොට අපිට පාටිලී චම්පික රණවකගෙන් අහන්න සිද්ධ වෙලා තියෙනවා, දැන් රනිල් වික්‍රමසිංහ කොටි නෙමෙයිද කියලා.